විශ්වවිද්‍යාලයට අරන් ගියා දෙවෙනි එක ගහගත්තා රැයට අරගෙන ගියා තුන්වෙනි එක ගහගත්තා අම්මා ඉන්න ඕනේ කියන ස්වභාවයෙන් තමන්ගේ හිත මැදලා තිබ්බනේ මොකද වෙන්නේ සංඛාර දුකේ වඩ වඩා ඉන්න ඕනේ උදන්ට වෙලා සංඛාර දුකේ වඩන්න ඕනේ සංඛාර දුක සංඛාර වඩන එක නැවතුත් මොකද වෙන්නේ විපරිණාමයට යනවා ඕක දරන්න පුළුවන් නෑ ඒකයි පින්වදින යම සාරයි කියලා අල්ලගත්තා නම් කොහේරි දැනක. ඕක විපරිණාමයට යනවා බලන් ඉන්න බෑ ගන්නවා. යමකට සංහා වුණා නම් විපරිණාමයට යනවා බලන් ඉන්න බෑ. එතකොට මොකද කියන්නේ සංඛාර කර කර ඕක තියාගන්න හදනවා. By this company here. ගියා ක්ලාස් එකෙන් හදාගත්තා නම් එතනින් යන ඒකේ ලස්සනයි කියලා උපාදාන වුණා නම් මොකද වෙන්නේ? ඕක ඔය විදිහට පවත්වන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. ස්වභාවය විපරිණාමයට යනවා. සංකතයක ලස්සන හතරක් තියෙනවා. අනිච්චං අද්දුවා විපරිණාම ධම්මං අඤ්ඤතං. Compared to the alternatives anicca yaddu ay viparinama dhamma yanyasai eke wi pasange pawattanna ba doesn't seem that bad istiro pawadinne ne everything that you need vanathimata pariname wenawa nidarama anisi swabhaweta patwenawa anni swabhaweta patwenawa thiyena widiyene me anni swabhaweta patwena hama disthama wenas wenawa මේකට අල්ල කියලා කියන්නේ මේකෙන් අල්ලන්න පුළුවන් හින්ද. එහෙනම් දැන් මොකද වෙන්නේ? තමන් විසින් අල්ල ගත්ත නම් දෙයක් අන්න ඒක නිසා දුකයි. අතහැරිච්ච කිසිම දෙයක් නිසා දුක ඉන්නේ නැහැ. අල්ල ගන්න දේවල් නිසා තමයි දුක ඉන්නේ. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් පිටුදෙනි යෝතස් ආයව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍තිය අනාලේ. එහෙනම් ඔය කියපු තණ්හාවේ ඉතිරි නැතෝ ශේෂ නැතෝ මිදීමක් තියෙනවා නොවැල්මක් තියෙනවා. දුරුගිරීමක් තියෙනවා. නිරෝධ කිරීමක් තියෙනවා. අන්න ඒක තමයි නිවන. ඔන්න ගත්තා ඒක. එහෙනම් දැන් මොකද වෙන්නේ? තව එකක් දැකගත්තා නේද? දුක නිරෝධය කියන්නේ මොකද්ද කියලා දැක්කා. එහෙනම් මේ තණ්හාව ඉතිරි නැතුව ගලවලා දාන්න ඕනේ මේ. ඒක හරි ලේසි. හිතා ගන්න. කොහොමද හිතා ගන්න? ෆ්ලග් එකක් තියෙනවා. ෆ්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඒකට ගහනවා ෆ්ලග් එකක්. ගාන ස්විච් එක දාලා වයර් එක ගැටුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කරන්ට් එක වැදිනවා. කරන්ට් එක වැදීම දුකක් නා. කරන්ට් එකට හේතුව මොකද්ද? ෆ්ලග් එක නේද? එහෙනම් ඒක නැති කරන්න මොකද්ද කරන්න? ෆ්ලග් එක ගලවලා දාන්න. ෆ්ලග් එක ගලවන්න ඕනේ කියලා කිව්වා විතරක් හරියන්නේ නැහැ. ෆ්ලග් එක ගලවන්න ඕන බව දන්නවා. කරුණා මාර්ගය මොකද්ද කියලා බලා ගන්න ඕනේ ඊට පස්සේ. ආන්න පිඟුදලි මේ පුද්ගලයා කලවන මාර්ගයටපත් වෙනවා. මේ අවිද්‍යාව දුස්නාදකින් හැදෙන භව ගමන නම් මට එපා කියලා. මොකද වෙන්නේ? සම්මාදිටියටපත් වෙනවා. දැන් ඔබ හොඳ කරෝ දැක්කද මේ අවිද්‍යාව දුස්නාදකින් යන මේ භව ගමන දුකෙන් කෙලවරන්නේ නැහැ. දුකෙන් පීඩාවටපත් වෙවි යන්නේ. මේකට හේතුව තණ්හාව. මේක මම නැති කරගන්න ඕනේ. ඔතනට ආව ගමන් ඊළඟට හිතෙනවා අනේ මේ අවිද්‍යාව දුස්නාදකින් එකතුන් යන මේ සංසාරේ නම් මට මොහොතක්වත් එපා. ආන්නේ දෘෂ්ටිගත වුණා. ඒ දෘෂ්ටියටපත් වෙන කෙනා සම්මාදිටියටපත් වෙනවා. ආන්නේ කෙනා දැකගත්තා මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉදන් දුක් නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යන්ති මේ වික්ක මේ හුබ්බි අනුසීස ධම්මයේ සුචකෝ උදපාදී. ඔක්තන වෙනම හිවන් දෙන්න. ඔන්න මේ චතුරාර්ය සත්‍ය දැක්ගත්තා. යමෙක් චතුරාර්ය සත්‍ය දැක්ගත්තා නම් සත්‍ය ඥාන වශයෙන් ඒක නසෝතාපන්නයි. දැන් ඔබට මේ කියපිව මනාවකට වැටුණා නම් ආයි බුදුහාමුදුරුව කියපු නිසාවත් මං කියපු නිසාවත් නැතු ත්‍රිපිටකයේ නිහින්දවත් පරම්පරාවෙන් එනහින්දවත් තර්කයට ගැලපෙනව හින්දවත් නැතු ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ කියපු කාරණා ටික තේරුණා නම් සිංහදී සෝතාපන්න ඵලය හැරෙන්න වෙන දෙයක් නෙමෙයි. හැබැයි මම ඔබට මේ සීල් ගහලා දෙන්නේ නැහැ ඔබ සෝතාපන්නයි කියලා. ඒක නෙමෙයි මේ සීල් ගහනවා කියලා සෝතාපන්නයි. ඒම එකක් නෙමෙයි තියෙන්නේ. ඔබ දන්නව ඔබ සෝතාපන්නද නැද්ද කියලා. ඒ උදෙසා ඔබ හිතන්නේ. මගෙන් ඇවිල්ලා අහන්න එපා ඔබ සෝතාපන්නද කියලා. මම කොහොමද දන්නේ ඒක? මේ ධර්ම න්‍යාය ඔබට තේරුණාද කියලා ඔබයි දන්නේ. මම නෙමෙයි. හරියට ශ්‍රවණය කළා නම් සිංහදෙනි ඔබ මේ මාර්ගයට වැටෙනවා. යෝනිස මනසිකාර කරා නම් මේ වෙලාවේ අවිද්‍යාව දුස්නාද කියන කඩල යනකම මේ මේ මේ ධර්මයේ ඔබට මෙනෙහි වුණා නම් මේ වෙලාවේ. එතකොට තමයි මේක මනාවකට වැටෙන්නේ. මේ පිළිබඳ තියෙන අවිද්‍යාව දුස්නා දෘෂ්ටි බිඳිලා යන්නේ. අන්නේතවල සිංහදෙන සෝතාපන්න ඵලෙ පිහිටනවා කියන්නේ. එහෙනම් දැන් මට ඔබ කියන දෙක වසර ළමයිකුට සෝතාපන්න වෙන්න බැරිද? පුළුවන්. එහෙනම් විසාකාව සෝතාපන්න වෙච්ච එක මහලුක දෙයක්ද? නෑ. අංකයක් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මේක පුළුවන් තරම් දසා කුසලේ කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. අවස්ථාවක් කාපු ගමන් දසා කුසලේ කරන්න හරි ගමන් යන සාරව පොරස කඩාගෙන. බුදුන්ට පල්ලේ අංකයක් දීලා තියෙන නිසා විශ්වාසයක් නැහැ බුදුන් ගැන. සැකයි. ගන්නකෝ සැකයි කියලා කමක් නැහැ. නැත්තම් ගැටෙනවනේ. සැකයි කියලාත් ගන්න. හැබැයි ඊට වඩා ගැඹුරු අර්ථයකුත් ඔක ඇතුළේ තියෙනවා ඒකත් ගන්න. නැත්තම් කියයි ලෝක සම්මතයෙන් පහර ගහනවා. සැකයි කියලා හිකුත් තියෙනවා. කමක් නැහැ. ඔකේ තව ගැඹුරු අර්ථයක් තියෙනවා ඒකත් ගන්න. මොකද්ද? බුදුන්ට පල්ලේ අංකයක් දීලා විකෘති වූ ක්‍රියා කරන්න දැරි කැමැත්තක ඉන්නවා. එහෙම නැද්ද? මේ එකක්වත් තේරුම් බුදුහාමුදුරුවෝ කිව්වත් මං කිව්වත් ත්‍රිපිටකය ආවා කියලා පිළිගන්න එපා. එහෙම වුණොත් වැරදි. ඔබ තේරුම් ගන්න නැහැ ධර්මනේ. ඔබට වැටහෙන්න ඕනේ මේ කියන කරුණ එකින් එක. අවබෝධයෙන් වැටෙන්න ඕනේ. එතකොට තමයි ධර්මයේ තේරුණා කියලා කියන්නේ. අවබෝධ වුණා කියන්නේ අන්න ඒකට. එහෙනම් දැන් හිතලා බලන්න මේ කියපු කරුණ. ලෝකේ සාරයි කියලා මුලාවෙන් අල්ලගත්ත කෙනෙකුට බුදුන්ගෙන් වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවෝ මොකද හැමදේසම කියන්නේ? දීපන් දීපන්. දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න. තානෝ සංගස සෝපාන දානේ සර්ගෙට ඉනිමක දෙන්න සර්ගෙට යන්න පුළුවන් ආදි වශයෙන් ඒවා කියන්නේ ලෝකේ සාරා කියලා අල්ලගත්තන දෙන සංඥාවේ තියෙන ගන්න සංඥාවේ ගන්න තව කොට ගන්න තව කොට ගන්න එහෙනම් බුදුන් ගණන් ගන්න හද පහකට තෝදේ සිටුවරේ මොකද්ද කියන්නේ ඔය ශ්‍රමණ බක් ගෞතමයන් ඒවා හත පහකට ගණන් ගන්න එපා ඔය කියන්නේ එකක්වත් ගණන් ගන්න එපා ඔය ශ්‍රාවක සංඥා එක්කෙනෙක් ගණන් ගන්න එපා එයි ඔය ඔක්කොම කියන දෙන දෙන දෙන බණේ කියන්නේ වී ගෝණියක් අරගෙන ඇවිල්ලා දෙන්නෝ මේකෙන් මම නැලිය නැලිය දුන්නොත් එහෙම කාට හරි මේකෙ වී ඉතුරු වෙනවද නෑ ඔප්පු කළත් වෙන්න දැන් ලෝකේ සාරයි කියලා අල්ලගත්ත දෘෂ්ටියක නේද හිටියේ එහෙනම් ඒ දෘෂ්ටි හිටපු කෙනාට මොකද වෙන්නේ බුදුන දිලා තියෙන පල්ලේ අංකයක් ඇයි ගැලපෙන්නේ නැහැ දැන් මේ ගන්න බෑ ධර්මයේ පල්ලේ අංකයක් සංඥා වහන්සේට පල්ලේ අංකයක් දුන්නේ ශික්ෂා පදිය ගණන් ගන්නෑ පල්ලේට දැම්ම මොන ශික්ෂාද ශික්ෂා නෙමෙයි මට ඕනේ කොහොමද මේ ලෝකේ කඩාගන්න එහෙම නෙමෙයි දෙන්නේ ලෝකේ කඩා ගන්නයි ඔන්න ඔය මට්ටමින් යන්නේ එහෙනම් බුද්ධේ කාංකර විචිකිච්ඡා ආදී වශයෙන් මේ විචිකිච්ඡාව කියන එක තියෙනවා තව කට්ටියක් ඉන්නවා මේ සිල්වත පරාමර්ශනේ කර කර මොකද කරන්නේ යම් කිසි දෙයක යෙදෙනවනම් ඒ හැම එකකටම කියනවා සිල්වත පරාමර්ශනේ කියලා දැන් සිල්වත පරාමර්ශනේ නිවන් දකින්න බෑ තව ලෝකෙට ඇලෙනවා දුව හරියට දැක ගන්නවා එයා සිල්ලුත පරාමන්තේ නිවන් දකින්න බෑ ලෝකෙට ඇලෙන ගතියක් තියෙන. එයා දැන් මොකද වෙලා තියෙන්නේ පිංගුදුනේ යන කාය සත් කියන මුලා දෘෂ්ටි නිසා තමයි ඔක්කොම ඇති උනේ. දැන් මේ පුද්ගලයා ධර්මය අවබෝධ කරගත්තත් මේ දුක දුක විපරිණාම දුක සංඛාර දුක ස්වභාවය අවබෝධ කරගත්තත් මේකෙන් ගන්න හරයක් නැහැ කියලා දැනගත්තා. එන හරියක් නැත්නම් මහා අසුබයි කියලා දැනගත්ත මේ සංසාරනම් මට යන්න ඕනේ නැහැ කියලා දෘෂ්ටියටපත් වුණා. එතන මෙච්චර කාල කාය සත් කියන දෘෂ්ටිය හිටපු කෙනා දැන් කාය සත් කියන දෘෂ්ටියෙන් මිදලා ගියා. දැන් සම්මා දිට්ඨියටපත් වුණා. එහෙනම් පින්වදිනේ කාය සත් කියන දෘෂ්ටියෙන් මිදෙච්ච එක මම මොකද වෙන්නේ? අර සත් කාය දිට්ඨිය නැති වෙලා යනවා. යමෙකුට සත් කාය දිට්ඨිය නැති වෙනකොට මොකද වෙන්නේ? කාය සත් නැත්නම් පින්වදිනේ දැන් මොකද වෙලා තියෙන්නේ? කාය සත් නැහැ කියලා හිතිච්ච ගම. දැන් මෙච්චර වෙලා අර බුදුන් දිලා දෙන පල්ලේ හාන්කිය ඇත්ත නින්නම් බුදුහාමුදුරුවෝ කිව්වේ අර හැකේකුත් තිබුණා නම් මං කිව්වේ හැකේ කියන එකත් වැරදි නෑ කිය. හැකේත් හරි තියෙනවා එහෙම. මෙච්චර වෙලා බුදුහාමුදුරුවෝ කියපු දේ ගැන සැකයි අය ලෝකේ සාරා කියලා අල්ලගන්නකොට බුදුහාමුදුරුවෝ කියන ඒවා ගැන පොඩි සැකයක් එනවා නෑ මොකක්? දෙන්න දෙන්නේ මොකද? දෙන්න දීලා හරියන්නේ නැහැ ගන්න එපැයි. අන්න ඇති වෙලා එනවා. එහෙනම් අර මෙච්චර වෙලා සැකසහගතව ගණන් ගන්න නැතුව හිටියා. විකෘති ක්‍රියා කර කර හිටියා. දැන් මොකද උනේ ලෝකේ අසාරයි කියලා වැටහුණා අනේ බුදුහාමුදුරුවෝ කියපේක ඇත්ත නේද? ආන දැන් බුදුහාමුදුරන්ට හම් වෙනවා ඉහළ අංකයක්. ප්‍රත්‍යක්ෂම තේරුණා සතාගතයන් වහන්සේ මහසේත්සයි සතාගතයන් වහන්සේගේ ධර්මයේ මහසේත්සයි සතාගතයන් වහන්සේගේ ආවාස සංඝයා වහන්සේ මහසේත්සයි. ආනපතේ මොකද උනේ? ආන මේ වෙලාවේ බුද්ධි අවිච්ච ප්‍රසාදෝ කියන සතාගතයන් වහන්සේගෙන් නොකරෙන් නොමිදෙන විශ්වාසයක් අඩගත්තා. එකිනෙක ගැළපිලා යනවා පිළිද නිකන් මේ උඩින් වැටෙනවා නෙමෙයි මේ ධර්මයේ. උදා වෙන හැටි දකින්න ඕනේ, වැය වෙන හැටි දකින්න ඕනේ. පුතග්ජනයා උදා වෙන හැටි දකින්න ඕනේ, පුතග්ජනයා නිරෝධයෙන් සෝතාපන්නයා උදා වෙන හැටි දකින්න ඕනේ. එහෙම වෙන්නේ හැම එකම උඩි පාත් වෙන්නේ, ඇති වෙනව නැති වෙනව වෙන්නේ නැහැ. ඔක්කොම හේතු සහ ඵල ඇතුළු සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ධම්මී අවිච්ඡ ප්‍රසාදෝ සංඝී අවිච්ඡ ප්‍රසාදෝ කියන අවිච්ඡ ප්‍රසාදය ඇති වෙනවා මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි. මෙතර කාලක සීල්වත පරාමර්ශනය කර හිටියා ලෝකේ සාරයි කියලා අල්ලගෙන. දැන් නම් සීල්වත පරාමර්ශනය කළ වැඩ නැහැ මේ ලෝකේ මොනව අල්ලන්නද? මේ ලෝකේ මොනව අල්ලන්නද? ඔන්න ඔය විදිහ හිතනකොට සිංහදෙන අවිද්‍යා තෘෂ්ණා යම් ප්‍රමාණයකට ප්‍රහාණය වීම නිසා සීලයක් පිටෙනවා. නොකඩෙන නොමිදෙන නොකැලල් වෙන සීලයක පිටින. අන්න ඒකනේ කිව්වා අරියකාන්ත සීලය කියලා. සෝතාපට්ටි අංග හතර මොනවද? බුද්ධි අවිච්ඡ ප්‍රසාදෝ, ධම්මි අවිච්ඡ ප්‍රසාදෝ, සංඝි අවිච්ඡ ප්‍රසාදෝ. දැන් මොකක්ද? අනිත් එක මොකක්ද? ආදීකාන්ත සීලය. එන ඔය හතර ඉන්නේ නැද්ද නැගිලා? යම් සමාදානං සංවතං සංවරත්තේන සීලං. යම් සමාදානයක් ඇද්ද ඒක වතක් සංවරත්තේන සීලං. ඔන්න ඔතනයි වැදගත් හරියදී. සංවරණ ප්‍රමාණයට තමයි සීලය හටගන්නේ. සීලය කියන එක පදවලින් ගන්න බෑ. සීලය කියන එක ඉන්නේ කොහෙද? කොච්චර ප්‍රමාණයකට සංවැරුවද ඒ ප්‍රමාණයට මොකද වෙන්නේ? සීලය හටගන්නේ. කොච්චර ප්‍රමාණයට සංවැරුවද ඒ ප්‍රමාණයට සීලය හටගන්නේ. ඒකයි ක්‍රමවේදය. සංවරත්තේන සීලං. හතරෙන් එකක් සංවැරුවාම සෝතාපන්නයි. මොකද සංවරදී සීලේ පිහිටන හතරෙන් එකක්. හතරෙන් දෙකක් සංවරනකොට සීලේ හතරෙන් දෙකක් පිහිටනවා සකදාගාමි. හතරෙන් තුනක් සංවැරුවාම සංකීව අවිද්‍යා තෘෂ්ණා. වරණවා කියන්නේ නැති කරනවට. මල් වරණවා කියන්නේ මල් නැති වෙනවා. නසාගෙන යනවා. දැන් මොකද වෙන්නේ? සියර සියම නැසුවොත් එහෙම අවිද්‍යාව දුස්නා. සියර සියම සීලේ පිරිනව. අන්න සීලයෙන් පරිපූර්ණ වෙච්ච අරිහතුන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා. එහෙනම් එහෙමයි වෙන්නේ. එහෙනම් පින්වතුනි සිල් සමාදන් වෙන්න යනවා කියලාද කියන්න ඕනේ? ශික්ෂා පද සමාදන් වෙන්නද කියලාද කියන්න ඕනේ? ශික්ෂා පද. ඕක කියෙවෙන්නේ නැත්නම් කමක් නැහැ. හිතින් හිතාගන්න ඇත්තදී. සිල් සමාදන් වෙනවා නෙමෙයි යෝගේ වචනේ. ශික්ෂා පද සමාදන් වෙනවා. මොකද සීලය කියන එක සමාදන් වෙන්න බෑ. ඔය මං කියන ඒවා නෙමෙයි පිංගුදිනි. ඔබ ඉතල මම බුදු වෙලා කියලා මට කියන්න පුළුවන් ඕවා. තථාගතයන් වහන්සේ දේශනා කරපුවා. මේ කොහෙන් කොහෙන් හරි මිස් වෙලා තමයි අද කටඩෝව හුරු වෙලා තියෙන්නේ. කවුරු කවුරු හරි කියන පරම්පරාවෙන් ඇවිදින්නේ. එහේ එහෙන් එහෙන් මෙහෙන් එනකොට ඔය එහෙන් මෙහෙන් අඩු වෙලා. කෑලි අඩු වුණාට පස්සේ අඩු වෙච්ච කැලිට එක තමයි ඔක්කොම දරාගෙන ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒව හරියයි. ඔබ ධර්මය අවබෝධ කරගන්න කරගන්න ඔබ හරියනවා. ඔබට වැටහිලා නම් මෙතන අඩුවක් තියෙනව නේද? අන්න වැටහිලා එන්න. ඔබ හරියට තේරුම් ගත්ත නම් ඔබට තේරෙනවා මෙතන අඩුවක් තියෙනවා. එතකොට හොයන්න පටන් ගන්න. ඒ අඩුව හොයලා ඉවරලා ඉතින් මේක දැම්මම පස්සේ හරියට ගැළපෙලා එනවා. ඊට පස්සේ ලෝක සත්‍යය බයින්න ඔබට. වැඩියෙන් කැලි එකතු කළා. මේක මෙහෙම නෙදිබ්බ මෙච්චර කරා. ඇයි ඒ පද පාඩම් හිටපොයින දැන් පදේ පාඩම් කරගන්න බෑ ඇයි ඒ? අර මැද අලුත් එකක් දාලා. හැබැයි අර්ථ දැනගෙන හිටපොයි දන්නවා මෙතන මැද හිරසත් තිබුණානේ. ඒකට දැන් ගැලපෙන එක වැටලා නෙදී. දැන් හරියට යනවනේ ගානට ගලාගෙන. ඕකයි වෙන්නේ. ඔන්න හිඟුදේ සෝතාපන්නය බිහිවද? සෝතාපට්ටි අංග ලක්ෂණ හතර බිහිවලා එනවා. හැබැයි සෝතාපට්ටි අංග වලින් හිඟුදේ සෝතාපන්න වන්ද නැද්ද කියලා මම ඉන්නේ බෑ. හේතුව මොකද්ද? ඔය ශ්‍රද්ධාවයි භක්තියයි අතර තියෙන වෙනස ඔබට අඳුරගන්න බෑ. ඇයි? ඔබට සතාගතයන් වහන්සේ ගැන පුදුම ආදරයක් නේද තියෙන්නේ? එහෙම නේද? හැබැයි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා අනිත් තේරුම් ගන්න. ශ්‍රද්ධාව කියන්නේ හිඟුදේ ආදරෙත් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාව කියලා කිව්වේ තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ විශ්වාසයක් ඇති වෙනවා. උන්වහන්සේ ඒකාන්තයෙන්ම සත්‍යවාදී. උන්වහන්සේ ඒකාන්තයෙන්ම නිවන් පිණිස දහම් දෙසනවා කියලා. ඒක වෙන නම් පින්වදිනේ සෝතාපන්න වෙන්න ඕනේ. එහෙනම් සද්ධාව පිටන්නේ සෝතාපන්නයක විතරයි. අනිත් අයද තියෙන්නේ භක්තිය. භක්තිය කියන එක උච්චාවචනය වෙනවා. උඩ යනවා පල්ලෙහා යනවා භක්තිය කියන එක. ඔබට කරදර වෙන්න කරදර වෙන්න කරදර වෙන්න ඔබ හැමදෙස්sem කියන්නේ මොකද? දෙය බුදුන් වදින අපිට මම මේ වෙන්නේ දෙයෙන් වදින්නේ නැහැ බුදුන් වදින්නේ නැහැ මං ආයි. හැබැයි හොඳට ලැබෙනකොට බුද්ධ පූජා දිනනවා. අනිහෙදි තියන්නේ භක්තිය. හැබැයි දෙන්නේ ශ්‍රද්ධාවන්තයාට එහෙම එකක් නැහැ. ශ්‍රද්ධාවන්තයාට මුළු ලෝකෙම අනිත් පැත්ත හැරලා කිව්වා බුදුහාඳුරු වැරදි කියලා. ශ්‍රද්ධාවන්තයා ඒක පිළිගන්නේ නැහැ. ඒකයි සබයි. එහෙනම් ඔන්නෝක තමයි පිළිදෙන සෝතාපන්න ඵලය. මේ මේ මහ ලොකු ඈතක තියෙන එකක් නෙමෙයි. සද්දර මේ ශ්‍රමණය කරන්නේ. මේ වෙලාවේ මිසුණා නම් දැන් ඊළඟට මොකද කරන්නේ? ඊළඟ දේශනාවෙන් අහන්න බලන්න. ඒකෙ මිසුණොත් මොකද කරන්නේ? ඊළඟ දේශනාවෙන් අහන්න බලන්න. ඇසීමෙන්ම තමයි මේකට එන්න තියෙන්නේ. අහන වෙලාවෙම තමයි මේක නැති වෙන්නේ. මේ මේ මේ දෘෂ්ටි නැති වෙලා යන්නේ. බොහොම දිහින් අහගෙන ඉඳන නම් බින්දෙන මේ වෙලාවේ මේ සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන්. භාවනාවෙන් සෝතාපන්න ඵලයට පත් වෙන්න ගිහිල්ලා තමයි මම කියන්නේ. මම කියන්නේ. ඉතින් අවුරුදු ගණන් භාවනා කරන්න වෙන්නේ. ඇයි? භාවනාවෙන් ඒකට පත් වෙන්න බැරි නිසා. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. ගැටිලා හරියන්නේ නැහැ. අපේ වචන කියනවා නෙමෙයි. දසනේන පහතබ්බ කියලා එකක් තියෙනවා. භාවනාවේ පහතබ්බ කියලා තව එකක් තියෙනවා. ඒක හරියට තේරුම් ගන්න බැහැ. තේරුම් ගත්තා නම් වැඩේ හරියන්නේ. නිවන් දකින්න ඕන අය ඕව තේරුම් බේරුම් කරගන්න. නිවන් දකින්න ඕනේ නැති අය. ඉතින් වචන පද අල්ලගෙන ඕනේ එකක් කරගන්න දේ. දැන් නිවන් දකින්න නම් සිංහල දෙන ඉස්සර දස්සනේ ඉන්න පහ තාම කියන දැනි පටන් ගන්න ඕනේ. දහම් දර්ශනයෙන් පහ කරගන්න. සෝතාපන්න ඵලෙ ලැබෙන්නේ එතකොට. ඒක ලබා ගත්තට පස්සේ එතනින් ඉහළ මොකද කරන්නේ? භාවනාවේ පහ තාම කියන කොටසට යන්න පුළුවන්. ඊට මැද තියෙන තව පහ කරගන්න ඕනේ කොටස්. ඒ පහ කරගන්න ඕනේ කොටස් ක්‍රමයෙන් කියන දෙනම් ඉස්සර විශේෂයෙන් මොහි ස්ථානයේ පැවිදි වෙන අයට ඒ පිළිවෙල බණාකර රකින්න ඇති කියලා දෙනවා. ඒක කරගෙන යන්න තියෙන්නේ. ඒ කාන්තෙන් අරිය දුන්නාද බී වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියපු විදිහ එහෙමම කරනවා නම් කරන්නේ නැත්තම් මොකද? බී වෙන්නේ නැහැ. හිස ගිනි ගත්ත මේ ගින්නි වෙන්නේ සෝම බණහන්නේ. ඔබ දැනගන්න කොණ්ඩේ ගිනි දීලා බලන්න ඕනේ. කොණ්ඩෙන ගිනි ගත්තාම පුතාව ඉස්කෝලේ දාලා ආයෙම නිවා ගන්න. කොණ්ඩෙන ගිනි ගත්තාම කොහොමද කොණ්ඩේ නිවා ගන්න? පුතාව ඉස්කෝලේ දාලා ඇවිල්ලා හොද්දක් හදාගෙන එහෙම කාලේ ඉවරලා නිවා ගන්න. නෑ නේ බුදුහාමුදුරුවෝ කියපේව කරන්නේ නෑ නේ. බුදුහාමුදුරුවෝ කිව්ව මොකද්ද? හිස ගිනි ගත්තම එකින් නිවෙන්නේ මේ මාර්ගය වඩන්න කියලා. කොහොම? මරණ සතිය වඩන්න කිව්ව. ඔබ කවද්ද මැරෙන්නේ? ඈ? ඔබ කවද්ද මැරෙන්නේ? මරණ සතිය වඩන්න කියන කොහොමද? හුස්මක් ගන්න එක පල්ලි හදායිද කියලා දන්නේ නැහැ. අන්නේ මට්ටමින් වඩන්න කියලා කියන මරණ සතිය. මක්කර කටලත් කියන ඕක ගිල ගන්න හම්බෙන්නේ දන්නේ නැහැ. ඒ තරම් වඩන්න කියලා මරණ සතිය. හැබැයි මරණ සතිය ඔබට වඩා ඈත නේද තාම තියෙන්නේ. දැන් කියනකොට නම් කියනවා හුස්මක් ගත්තොත් පල්ලි හදාන්න තරම් වෙලාවක් නැහැ කියලා. නමුත් ඔබ ඔක අහුවෙනවද? ඔබ වැඩෙනවද? ඔක වැඩෙන්නේ නැහැ. නිකන් ඉන්නකොට මොකද හිතෙන්නේ? තම අවුරුදු පහකින් පැවිදි වෙන්න එන්නම්කො. ඕන්න මරණ සතිය. තම අවුරුදු පහකින් එන්නම්කො පැවිදි වෙන්න. ඔය තියෙන මරණ සතිය. ඉතින් ඔය මරණ සතියේ නිවන් දකින්න බෑ. ඒක කිව්වෙ මේක දෙන්නේ පැවිද්දට එන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මම කියන්නේ. ඔබගේ ජීවිතය ආයාලේ නාස්ති වෙන දෙන්න එපා. මේ කාලේ දහම් මහෙන් කාලේ මහරහතුන් වහන්සේලා මිහි වෙන කාලේ මේ වෙනින් වීර්ය වඩන මේ වෙනින් වීර්ය වඩන තමන්ගේ වැඩේ කරගන්න විශාල සංඛ්‍යාවක් තරුණ තරුණිය මේකට යොමු වෙලා ඉන්නවා. මේවට යොමු වෙලා කටයුතු කරගන්න. නිකන් තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. උදේ ඉඳන් රෑ වෙනකම් මුදලාලියට කඹරන්න යන්න එපා. සල්ලි ටිකක් හම්බෙලා ඔය සල්ලි ටිකෙන් ජීවත් වෙනවා කියලා හිතාගත්තට හරියන්නේ නැහැ. මේ මහා දහ දුක් විඳින මහා භව ගමන තියෙන්නේ. මේකෙන් ඉවරලා ගිහින් මහා බල්ලෙක් වුණොත් එහෙම වැඩක් නැහැ එතනින් යන. මලබෙරේ තියුණොත් එහෙම අසුචිකන. එතනින් යන්න වැඩක් නැහැ. මහා උජාරුවේ හිඳියද වැඩක් නැහැ. අපිට සල්ලි තියෙනවා. අපි මහා ලොක්ක මුදුර කියලා හිතාගෙන. හොඳට දෙමාපිය ධර්මය අවබෝධ කරගන්න. නිකන් අපරාධයක් කරගන්න එපා. ධර්මය අවබෝධ කරගන්න. ඔබගේ දරුවා ධර්මය අවබෝධ කරලා ඉන්න වෙලාවේ ඒ දරුවට පැවිද්දට යන්න ඕන කිව්වොත් එහෙම මුදුන් මල් කඩක් දී යන්න දෙන්න. හැබැයි ඒ දරුවව ආරක්ෂා කර. පැවිද්දට යනවා කියන අතහැරලා දානවා නෙමෙයි. දරුවා පැවිදුණා දරුවා දිහා බලන් ඉන්නවා හැම තිස්සෙම. මගේ දරුවා මාර්ගයේ පූර්ණේ කරනවා. අනේ මගේ දරුවා සෝතාපන්නයි දැන්. මගේ දරුවා සකදාගාමි දැන්. මගේ දරුවා සෝතාපන්නයි මම සකදාගාමි අනාගාමි. අනේ මගේ දරුවා අරිහත්. එතෙන් යනකන් දරුවව ආරක්ෂා කරා. බුදුදෝ රජුරෝ එක මොහොතක්වත් බුදුහාමුදුරන් අතෑරියේ නැහැ. ඔන්න ඔය බය තමයි දෙමාපියන් දෙන්නේ. අනේ මගේ දරුවා මට නැති වෙයිද? නැහැ නැති වෙන්නේ නැහැ. ඇයි නැති වෙන්නේ? දරුවා ඔබට ඉන්නවා. දරුවා යතෑරිය ඔබ අතෑරියේ නැහැ. ඔබ අතාරින්න ඕනේ නැහැ. නිවන් දකින්න ඕන නම් ඔබ දරුවාවත් අතෑරලා වැඩේ කරගන්න. එහෙම නැත්නම් දරුවට දරුවගේ වැඩේ කරගන්න දෙන්න. මොකද පින්වතුනි අපි මේ ලෝකෙට ආවේ මේක හරියට තාවකාලික නවාතැන්පොලක් තානායමක් වගේ. හතර දොළට වලින් හතර දින ආවා. එක රාත්‍රියක් කතා බහ කර එහෙමයි මේ කතාව කරගන්න ඕනේ. දරුවන්ට අනුග්‍රහ කරන්න. මම ওই සියලු දුක් විඳගෙන ඉන්නම් ඔය අවුරුදු හත. ඕන්න සිංහදෙලි විරින්දෑවලු. වඳින්න ඕන්න නැද්ද ඒ විරින්දෑවලු? ඕස්ට්‍රේලියාවේදී හම්බුණා තව පවුලක්. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි පුදුමාකාර දහම් අවබෝධ කරගෙන ඉන්නේ. දරුවෝ දෙන්නේ කවුරු 10ට වඩා වැඩි. ඒකද පොඩි දරුවෝට අවුරුදු 4යිද කොහෙද? ඒ අම්මා කියනවා ඒ තාත්තට. දැන් හැම බිරිඳක්ම ඒ රේස නැත්තේ නේ. සමහර බිරිඳවරු ඉන්න මහා ශ්‍රේෂ්ඨය. ධර්මයේ මනාකොට ඇදිරිලා. තව කෙනෙකුට මේ අවස්ථාව උදා කරලා දෙන මහා ශ්‍රේෂ්ඨ පිරිස. පිරිමිත් ඉන්නවා එහෙම. සමන් පුරුෂයෝත් ඉන්නවා මේ જાතියේ. අද එක සමන් පුරුෂෙක් මාත් එක්ක කිව්වා. පුතා මං හදාගන්න. දුව පැවිදි වෙනවා. දුවත් එක්ක අම්මටත් පැවිදි වෙන්න කියලා. අපි දෙන්නත් එක්ක මේක මේ දරුවම හදන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මං දරුවෝ දෙන්නා පොඩි දරුවෝ දෙන්නා මං හදා ගන්නම්. ඔයා දුවත් එක්ක පැවිදි වෙන්න ගිහින්. කරන්න ඕන. තව ගෑණි කෝල දෙන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? හදිසියෙම ආවොත් එහෙම. හදිසියෙ බැරි කරොත් එහෙම තව ගෑණි හම්බෙච්ච කම යන්නේ. එහෙනම් ගැලපෙන්නේ නැහැ. හැබැයි සසර කලකිරිලා ඉන්නවනම් තව සසරක් අහු වෙනවා. සසර කලකිරිලා නම් ආවේ. කොහෙද සසරක් හම් වෙයිද? තව එකක් හම් වෙයිද සසරක්? නැහැ. එහෙනම් ඒක නෑ අපි මේ මොහොතේ බැරි කරන්න සුදුසු කෙනෙක්. ලෝක සම්මතෙන් මන් දන්නේ නැහැ. බුද්ධ නීතිය නම් ඒ. මේ මොහොතේ බැරි කරන්න සුදුසු නේද ඒක? එහි විකුභාවෙන් පැවිදිකලේ පිරිස. ධර්මයේ දේශනා කළා සෝතාපන්න ඵලයටපත් වුණා. ගති නියත වුණා. නියත වූ සම්බෝධි පරායනේ සෝතාපන්න වූ මේ ප්‍රතිඥා දුන්නා. දැන් මොකද කරන්නේ එහෙනම් එතනින් එහා? ගති නියතයි. ආය හරක් ගති බලු ගති පෙරේත ගති වොමුත් එන්නේ. සම්බෝධියේ නැමුණු ගති ගතියෙන් යුක්තයි. අනේ එහි විකුභාවෙන් පැවිදිකලා. ඒකයි පිටුදින ධර්මයේ ශ්‍රවණය කළ මේ ඉන්න මහා ශ්‍රේෂ්ඨ පිරිස ඉන්න. තරුණයෝ දෙන්නේ තරුණයෙකුයි තරුණියකුයි හිටියා එක රටක. ඒ තරුණයා ඉස්සර පය නමයක දේශනාවක් තිබ්බා මේ රටේ. පය නමයක්. මැද ඉන්ටර්වල් දෙකක් තිබිලා පය නමයක දේශනාවක්. ඒක තරුණයෙක් ඉන්නවා ඉද්ද ගැහුවාගේ ඉස්සරහා ඉඳගෙන. සමාධියට මට තේරෙනවා පිංගුදුනි මේ දරුවා පුදුමාකාර ධර්මයක් ග්‍රහණය කරගන්නවා. දේශනාව ඉවර වුණාට පස්සේ තමන්ගේ විරිඳත් එක්ක ඇවිල්ලා ඒ දරුවා කතා කළා. පිට හොඳ පොල්ලෙක්. හොඳ හයිය හතිය තියෙන පොල්ලෙක්. පොඩි ගැටලුවක් තියෙනවා. දෙන්නට පැවිදෙන්න බැහැ. මුදල් ගන්න දෙනුවක් නිසා. තව මාස පහක් ඉදිරියට යයි කියලා කිව්වා ඒක කරගන්න. මාස පහක් තියන්න පුළුවන් ද පිටින් එළිය මේ මහා ධර්මාබෝධය කියන දරුවේ. තරුණේ මම හෙව ඕකමද ප්‍රශ්න? ඔව් ලක්ෂ පහක අඩුවක් තියෙනවා කියලා කිව්වා. ඒක ගෙවා ගන්න විදිහක් නැහැ. ණය වෙලා යන්න බෑ. ආර්ය ණය වෙලා යන්නේ නැහැ කවදාවත්. ආර්යයන්ගේ හැටි. ආර්ය කියලා කියන්නේ සෝතාපන්න මාර්ගස්ත්‍යත් ආර්ය. ආස්ථාර්ය කියලා කියන්නේ ඒ ඇයිදනේ. ඒ වෙලාවේ මම කිව්වා පොඩ්ඩක් ඉන්නක බලන්න. අපරාධිනිය කාලේ නාස්ති කරන්න ඕනේ. එදිරි කිව්ව මහත් මේ පිරිසක් හිටියා ධර්මයේ ශ්‍රවණය කරපු. ඒ පිරිසට මම කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ අයට. එක මහත්තයෙක් පැනපුවා වහ අනේ මට දෙන්නකෝ මේ chance එක. අනේ මට දෙන්නකෝ මේ අවස්ථාව මම සල්ලි දෙන්න ඔය දෙන්න යන පැවිදි ඉන්නේ. මේ දැන් දෙන්නම් මම සල්ලි. මේ ලක්ෂ පහ කියන එක ඒ උත්තරීතර පිනත් එක්ක පහ කළද මම පටන් ගන්නාද මහත්තයා. උන් ඔයගේ ආර්ය මේ ලෝකේ ඉන්නවා. මම පස්සේ ආරංචි කළ බැලුවා. ධර්මයේ ඔබයි ආරාමයේ හදන්න ලක්ෂ 30ක් පූජා කළා තියෙන ඉඩම ගන්න. අසත්පුරුෂයන්ට නම් ඕක පේන්න පුළුවන් NGO සල්ලි කියලා. නෑ. ඒ මිනිස්සු මහන්සෙන් හරිය අමු කරගත්ත දන්නේ. පත්‍රවල නම් තියෙන්නේ දහ බලු වැඩ කරපුවා විතරයි. මේ ශ්‍රේෂ්ඨ වැඩ කටයුතු කරපුවා කොහෙවත් සඳහන් නැහැ නේ. ඒ තියෙන නම උස් කරගන්න යන ගමන නෙමෙයි නම ආස් කරගන්න යන ගමන නිසා එක තැනකවත් ඕව සඳහන් වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. ඔය ශ්‍රේෂ්ඨ කීප දෙනෙක් මම ඔබට කිව්වේ. මහා ශ්‍රේෂ්ඨ පිරිස ඉන්නවා මේ ලෝකේ. සමහර පිරිස ඉන්නවා කියන්නේ පැවිදි වෙන රැඩි වුම නාමින් කිසිම බාධාවක් නැහැ. නමුත් පැවිදි වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ආරාම වැඩ කටයුතු ඉවර වෙනකන්. එහෙම පිරිස ඉන්නවා. එහෙනම් තමන්ගේ නිවන පාවලා දින අනුන්ගේ නිවන උදෙසා කටයුතු කරන පිරිස ඉන්නවා. ඒ වගේ මහා අසත්පුරුෂයෝ තියෙන පුළුවන් අනිත් අයගේ නිවන වහලා දාන්න. ඒකට නම් ගැළවීමක් නැහැ ඉතින්. මේ සංසාරේ මහා අනාථයෙන් අනාථයට වැටෙන හරි පව් අනුකම්පා කරන එක තමයි අය ගැන තියෙන්නේ. මේ දහිද ඇහුරුවොත් එහෙම ඉද අහුරුපු නිසා ඉඩෝර එනවා. ජීවිතේ ඉඩෝර ඇවිල්ලා කිසිම තෙතක් නැතුව කිසිම තෙතමන නැති ජීවිත වේරිලා කර වෙලා යන ඔය ජීවිත. ඒ නිසා අපි හිතන්නේ මේ ධර්මයට ඉඩ දෙන්න ඕනේ. ඉඩ අහුරන්න එපා. තථාගත ධර්මයේ නැගෙන වෙලාවේ ධර්මෙට ඉඩ දෙන්න ඕනේ. ඉඩ අහුරන්න කියොත් එහෙම ඉඩෝර ඇවිදilla. ජීවිත මහා කටුක වෙලා යනවා. නියම ආර යන්න දෙන්න ඕනේ මේ ධර්මයට. නියම ක්‍රමවේදයට යන්න දෙන්න ඕනේ. ඔක පිටාර යවන්න හැදුවොත් එහෙනම් මොකද වෙන්නේ? පිටාර ගල්ල විනාශ වෙලා යනවා ඊට පස්සේ. නියම ආර යන්න දෙන්න ඕනේ මේ ධර්මයට. ධර්මයේ නැගෙන වෙලාවෙ ඒක නැගෙන විදිහට නැගෙන දෙන්න ඕනේ. වාද හැම ඇති කරන්න එපා කවුරු. පුළුවන් තරම් මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. ඔබට හොඳටම තේරෙනවා නේද සිංහදිනී? ඔබ අද මෙතනට ඇවිදලා ධර්මයේ ශ්‍රවණය කරන යමක් අවබෝධ වෙච්ච නිසා. මේ මගේ ආශ්චර්යයක් නෙමෙයි. මම මොකෙද? තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය ධර්මයේ ආශ්චර්යය මේ තියෙන්නේ. ආවට්ටණී මායාව කියලා තථාගතයන් වහන්සේට කිව්වේ මෙන්න මේක. සමහර අසත් පුරුෂයෝ කියනවා අපිටත් ඔය කතා. ආහා යන්න එපා ඔය මිනිහ ගාව. ගියොත් එහෙනම් මොකද වෙන්නේ? වසීගුරුකමට අහු වෙනවා. නෑ වසීගුරුකම නෙමෙයි මේ. මේ ආවට්ටණී මායාව. ඒ කිව්වේ මොකද්ද? තථාගත ධර්මයේ. ඔබ පුංචි කාලේ ඉඳලා අසුචි තැළුවා නේද මතකද? මිනිස්සු පැවිදි වෙන්නේ සිංහදෙනි මේ මේ ටක් ගාලා තැරලා. ඇයි? ඔබ අසුචි තැළුවා මතකද පොඩි කාලේ? කටෙත් ගාගත්ත මතකද? නමුත් යම් වයසකට වෙනකොට ඔබ ඒක නැවැත්තුවා නේද? යථාබෝධයට පත් වුණා නේද මේ අසුචි? මේක මොනවා තලන්නද මේ ජරාවන්නේ මේ තියෙන්නේ. ඔන්න ඔය ක්‍රමයේ තමයි සිංහදෙනි ධර්මයේ අහනකම් මේක රමණීය කර කර ඉන්නෝ. ධර්මයේ මනකට අවබෝධය අනේ මේක මොනවා රමණීය කරන්නද මේ අල්ලන හැම එකක්ම මහ දුකයි. එන මේ ඔක්කොම අතර දාලා නිදහස ආසක්වන් පැවිදිද කියලා මේක කෙලවර කරගන්නවා කියලා හිතා ගන්න. ඔය මට්ටම වෙන්නේ. එහෙනම් ඕකට තමයි ආවට්ටණී මායාව කියලා කිව්වේ. මේ තථාගත ධර්මයටයි ආවට්ටණී මායාව කියලා කියන්නේ. ඕක දුර තමයි කැරකිල්ල හැදිලා වැටෙන්නේ එතන ගිහිල්ලා. ගියේ මරන්න. අඟුලි මාල ගියේ මෙල්ල කපන්න. මෙල්ල කපලා ඇඟිල්ල කපලා මාළි දාගන්න. අන්තිමට මොකද උනේ? මහරහතන් වහන්සේ නම බවට පත් වුණා. ආලෝකයක්ද යමකද ඇවිද්දලා මරන්න හිටියේ. ගන්තරේ ගහලා මරන්න හිටියේ. හැබැයි එහෙකින් වන්ද මේ මරන්න හම්බුනේ. මොකුත් හම්බුන්නේ නැහැ. මොකද උනේ? සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණා. ඕක තමයි සමහර ගියා වාද කළා වරද්දා. ඔබ දුර තමයි කැරකිල්ල හැදිලා වැටෙන්නේ එතන ගිහිල්ලා. ගියේ මරන්න. අඟුලි මාල ගියේ මෙල්ල කපන්න. මෙල්ල කපලා ඇඟිල්ල කපලා මාළි දාගන්න. අන්තිමට මොකද උනේ? මහරහතන් වහන්සේ නම බවට පත් වුණා. ආලෝකයක්ද යමකද ඇවිද්දලා මරන්න හිටියේ. ගන්තරේ ගහලා මරන්න හිටියේ. හැබැයි එහෙකින් වන්ද මේ මරන්න හම්බුනේ. මොකුත් හම්බුන්නේ නැහැ. මොකද උනේ? සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණා. ඕක තමයි සමහර ගියා වාද කළා වරද්දා. මේ පොර පිටියට වැඩිච්ච බලු රංජු එකාකාරව පොර කනවා මස් කටු වලට. ලබන ඵලයක් නැහැ. මස් කැටියක් ගත් උකුසෙකු වහසේ මස් නොලැබුණ උකුසංගෙන් වෙනසේ. පොර කාල මස් කැටිය අරගෙන උඩ නැගකට පස්සේ මස් නොලැබුණ උකුස මොකද කරන්නේ? ගිහිල්ලා ඌට හොඩලා අර මස් වැදැල්ල ගන්නවා. ඒක ගත් එකයි එදෙනින් ඉවරයි. ඒක ගත් එක ආයි ඉවරයි. ඒක ගත් එක ආයි එකෙකුටවත් මස් කන්න හම් වෙන්නේ නැහැ. පොර කන්න විතරයි හම් වෙන්නේ. මස් කට්ට පැත්තක කට්ටිම පොර කන්න. ඕකයි ස්වභාවය. ඉතින් ඔබ තීරණය කරන්න සිංහදෙනි මෙතනින් එහාට ඔබගේ ජීවිතය කොහොමද ගත කරන්නේ කියලා. ඔබට හිතනවා ලෝකේ සාරයි සාරයි කියලා මේක උලහකයි ඉන්න. ඒක ඔබගේ වැඩ. ඔබට හිතනවා මේක ගන්න හරියන්නේ නැහැ මම නිවන් දකින්න ඕනේ. උත්තම වීරිය වඩන්න ඕනේ. තුන් සිවුරයි පාත්‍රය අරගෙන රුක්ස මූලියකට යන්න ඕනේ කියලා හිතාගත්තා නේද? අන්න ඔබ වෙනුවෙන් ආරාමයක් විවරයි. ඔබ වෙනුවෙන් සිව්පස්සේ සපේනවා, ධර්මයේ දෙනවා, වීරිය දෙනවා, වීරිය නගන්න කරුණු කතා කරනවා. එහෙනම් ඔබට තියෙන ඔබගේ වැඩේ කරගන්න. ඒකයි මම කිව්වේ තරුණ තරුණියන්ට තීරණය ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. තීරණය ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔබ මොකද්ද කරන්න ඕන කියලා ඔබ තීරණය කරන්න. අවුරුදු 60ක් වෙලා කුණු වෙලා මැරලා යනවද? එහෙම නැත්නම් අරිහතුන් වහන්සේ නම බවට පත් වෙලා හිරිනුවම් පානවද කියන එක. ඔබ තීරණය මේ වට සියලු හේතු සාධක තියෙන නිසායි කියන්නේ. ධර්මයක් නැති, විනයක් නැති, සමාධියක් නැති කාටවත් මේව දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එම බබලනෝ. ඒක දෙකක් නෑ. ඒකයි මම කිව්වේ සිංහදෙනි හැම කෙනෙක්ගේම ඔළුවට දාන්න මේ කියන කරුණ. මොකද සමේ මේ පරම්පරා කීපයක් විසින් ඔළුවට වැහලා තියෙන එකක් තියෙනවා අරිහතුන් වහන්සේලායි බිහි වෙන්නේ නැහැ කිය. දැන් මේ අරිහතුන් වහන්සේලා කීප මිනිස්සු කතා වෙනවනේ. එහෙනම් දැන් පොඩ්ඩක් ඇඟට වැටිලා තියෙන්නේ මේ. පුළුවන් තරම් සිංහදෙනි තමන්ගේ යාළුවොත් එක්ක මේව කතා කරන්න. අරිහතුන් වහන්සේලා මේ ලෝකේ මේ මිහිමත පහළ වෙනවා. දැන්ට පහළ වෙලත් ඉන්නවා ඉස්සරහට මහා විශාල ප්‍රමාණයෙන් පහළ වෙනවා. හරි සුලභ දෙයක් වෙනවා අරිහතුන් වහන්සේලා. දැන් හරි දුලබයි. හොයා ගන්න අමාරුයි. නමුත් ඉස්සරහට බොහෝම සුලභව පහළ වෙනවා. මේ සුලභව පහළ වෙන අරිහතුන් වහන්සේලා. නිසා මේ විශ්වයට හොඳ කලක් කියනවා. ඒක කිව්ව අවුරුදු 700ක් විතර මේ බුද්ධ සාධනේ බොහෝම බොහෝම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් පැතිරෙන මාර්ගඵලාවේ විශාල ප්‍රමාණයක් එක්ක. ඔබ හිතනවා නම් ඔබ මොකද කරන්න ඕන කියලා. එච්චර මහ ලොකු දෙයක් නැහැ. ඔබ හිතනවා නම් ඔබ මොකද කරන්න ඕන කියලා. ධර්මයයි ඔබයි ආරාමයට යන ගමන් මඟ ගහපු කොලයක් තියෙනවා අපේ සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලගන්න. පළවෙනි දට ඔබට පුළුවන් ඒ ස්ථානෙට එන්න. ඒ පැවිදි පින්කම දැකබලා ගන්න. නෑ අපි වයස් ප්‍රමාණය දාලා තියෙනවා අවුරුදු 65 වෙනකන් කාන්තාවන් පැවිදි වෙන්න පුළුවන්. 65න් ඉහළයට අනගාരികව ඉන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්න නෑ. පහළ වෙනවා. හරි සුලභ දෙයක් වෙනවා අරිහතුන් වහන්සේලා. දැන් හරි දුලබයි. හොයා ගන්න අමාරුයි. නමුත් ඉස්සරහට බොහෝම සුලභව පහළ වෙනවා. මේ සුලභව පහළ වෙන අරිහතුන් වහන්සේලා. නිසා මේ විශ්වයට හොඳ කලක් කියනවා. ඒක කිව්ව අවුරුදු 700ක් විතර මේ බුද්ධ සාධනේ බොහෝම බොහෝම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් පැතිරෙන මාර්ගඵලාවේ විශාල ප්‍රමාණයක් එක්ක. ඔබ හිතනවා නම් ඔබ මොකද කරන්න ඕන කියලා. එච්චර මහ ලොකු දෙයක් නැහැ. ඔබ හිතනවා නම් ඔබ මොකද කරන්න ඕන කියලා. ධර්මයයි ඔබයි ආරාමයට යන ගමන් මඟ ගහපු කොලයක් තියෙනවා අපේ සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලගන්න. පළවෙනි දට ඔබට පුළුවන් ඒ ස්ථානෙට එන්න. ඒ පැවිදි පින්කම දැකබලා ගන්න. නෑ අපි වයස් ප්‍රමාණය දාලා තියෙනවා අවුරුදු 65 වෙනකන් කාන්තාවන් පැවිදි වෙන්න පුළුවන්. 65න් ඉහළයට අනගාരികව ඉන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්න නෑ. අවුරුදු 90 ගියත් අනගාരികව ඉන්න පුළුවන් ඇවිදින්න. ඒව තහනම් ගන්න අපිට අයිතියක් නෑ. ධර්ම ස්වාමී කවුද? තථාගතයන් වහන්සේ. මං කොහොමද නීති දාන්නේ? තථාගතයන් වහන්සේ පණවර නැත්තම් නීතිය මං කොහොමද ඒක දාන්නේ? හොඳට දුක්ඛතාපත්තියක් හින්දා තමයි අර විදිහට පණවල තියෙන්නේ. අර වයස් ප්‍රමාණය. දුක්ඛතාපත්තිය කියන්නේ දුක් ස්වභාවයට පැමිණෙනවක් නැත්තම්. වාට්ටු කිස්සු වාට්ටු අර මේව නැහැ. හරි අමාරු වෙන ඉන්නේ ඒව කරගන්න. හරි. පැදුනහම ආරක් විතර ධර්මයේ කතා කරලා තියෙනවා. ධර්මය නම් කොච්චර කතා කරත් කමක් නැහැ නේද? මේ සෝතාපන්න වෙන ධර්මයේ මෙහෙම කතා කරනවා නම් සිංහදෙන හිතන බණ අනාගාමී ධර්මයේ කතා කරද්දී හිත සුද්ධ වෙවි යනකොට පුදුමාකාර ප්‍රීතියක් දැනෙන්නේ. තථාගතයන් වහන්සේ කියන්නේ ඒකයි. දහත් ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවට පංච නීවරණයන් එකලෙස යටපත් වෙනවා, සත්‍ය සම්බොජ්ජං කියන්නේ එකලෙස වැඩෙනවා කියලා. එහෙනම් භාවනාවේ පහතම කියන එකට ධර්මය ශ්‍රවණය අයිති නැද්ද? භාවනාවේ පහතම වැඩද ධර්ම ශ්‍රවණය අයිති නැද්ද? අයිති. නමුත් ඕනේ මොකද්ද? මුදුන වෙන්න. නිල්ලිලි රතු එලි බලා ගන්න. සමාධිය වඩන්න ලොකු මුදුන වෙන්න ඕනේ. ඒක නිසා ඔක්කොටම ඕනේ මොකද්ද? ඔක්කොටම කලින් භාවනා කරන්න. පය තුනමාරක් ඔබ භාවනා කළා. සත්‍ය සම්බොජ්ජං කියන්නේ එක ලෙස වැඩුණා ඔබට. ඒකාකාරීව මනස වෙනේ කරන්න. ධර්මයේ හුවන. මේ පය තුනමාරක් භාවනා නෙමෙයි දැන් කලේ. භාවනාවේ පහතබ්බ නෙමෙයි දුන්නේ. ඉතින් දවසකට පය තුනමාරක් හතරක් බණ අහන්න. ප්‍රඥා ගෝචර වහන් හැමදෙස්සම විමර්ශනය කර කර අහන්න. රීදී හරහා හරි වෙබ්සයිට් වලින් හරි මොනවා හැංගරි බණ අහන්න ඕනේ. මගේ ධර්මයේ මම මේ කතා කරන ධර්මයේ විතරක් එහෙම නෙමෙයි. ඕනේ හාමුදුරු කෙනෙක්ගේ ඕනේ දේශකයෙක්ගේ බණ අහන්න. ගත යුතු දේ ගන්න. නොගත යුතු දේත් එක ගැටෙන්න යන්න එපා. අසත්පුරුෂයෝ තමයි ගැටෙන්නේ හැමතිස්සෙම. ඒ අසත්පුරුෂකම තියාගන්න එපා. හොඳයි. එහෙමනම් පින්වතුනි, ඉතින් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, ශ්‍රවණය කළා. එතකොට මේ සද්ධර්ම දේශනාව කළේ මිනිසුන්ට, දෙවියන්ට, බමුණුට. සද්ධර්මයේ දේශනා කළා, ශ්‍රවණය කළා. මාර්ගඵල ලබන්න බැරි පිරිසක් ඉන්නවා, ප්‍රේත කොටසවල අභාවයේ රැඟවල ඉන්න. ඉතින් ඒව අරගෙන උඩට ඇදලා දාලා සුගතිගාමී කළා. එයාට නිවන් මඟ සකස් කරලා දෙන ක්‍රමවේදයක් මේ සාස්ත්‍රීය ශාසනයේ තියෙනවා. එහෙනම් ඒ ශාස්ත්‍රීය ශාසනයේ ක්‍රමවේදයට ඒ අයව සිහිපත් කළා. ඒ සද්ධර්මයේ අහපු පින ඒ අයට අනුමෝදන් කළාම ඒ අයට පුළුවන් සුගත මොකද වෙන්නේ. ඒක නිසා සිංහදෙන පින් අනුමෝදන් කිරීම කියන එක බොහෝම වැදගත් කාර්යයක්. ඒක නිසා තමයි අපි පැය කාලක් විනාඩි 20ක් අරගෙන ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම ඔබට මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. ඔබට අමතක වෙලා ගියේ මේ වෙනකොට මේ ලංකාවේ තිබුණ සිංහදෙන ඔබට මතක නැතුව දන්නේ. මේ අවුරුදු 10කට 15කට ඉහදී මහා දරුණු යුද්ධයක් තිබුණා. දවසකට සොල්දාදු මහ විශාල ප්‍රමාණයක් මියදෙන. සාමාන්‍ය වැසි විශාල ප්‍රමාණයක් මියදෙන. ඒ යුද්ධයේ ජයග්‍රහණය කරන්න ඒ අපේ ත්‍රිවිධ හමුදාවේ හිටපු පිරිස්, පොලිසිය හිටපු පිරිස් මිනි මැරුවා. ආසාවට මිනි මැරුවා නෙමෙයි සිංහදෙන, ඔබව බේර ගන්න, රට බේර ගන්න, සාසනය බේර ගන්න මිනි මැරුවේ. මිනි මරණ කෙනෙක් මැරුව කෙනෙක් පින්වදිනේ මැරුණාට පස්සේ අභවයේ තැන්වල උපදින්නේ සාමාන්‍ය. එහෙනම් දැන් අභවයේ තැන්වල ඉපදිච්ච පිරිස ඉන්න ඕනේ තර. ඒ අය ඔබ ඔබ දෙන පින අනුමෝදන් වෙන ඒ අයට කැපයි. මොකද ඒ අය ඒ දේ කළේ ඔබ වෙනුවෙන්. අද ඔබ ඒ දේ කරන්නේ නැතු ඔහේ අතහැරලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඒ අය ශාප කරනවා ඔබට. උඹලා නිසා අපි මිනි මරලා අද අපි අභවයේ තැන්වල ඉන්නවා. උඹල හොඳට බණ ටිකක් අහලත් අපිට පින් දෙන්න නැතු යන්නේ යනවා. ඔය ශාපෙට මේ රට අහුවෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒක නිසා පින්වදින ඔබ මොන දින කළා ඒ පිරිස අමතක කරන්න එපා. ඒ පිරිස දීපත් කළ පින් අනුමෝදන් කරා. ආර්යෝ කියන්නේ හොඳට කළ ගුණ දන්න ජාතිය. ඒකයි පින්වදින මේ අත්බැවේ අම්මා විතරක් නෙමෙයි, මේක කල්ප ගානකට එහා හිටපු අම්මලා තාත්තලා පවා සිහිපත් කළා. ඒ අයට පින් අනුමෝදන් කරා. මොකද මේ අම්ම කරපු හරියම ඊටත් වඩා එහාට සමාන. ඊට අත්බැවෝ එහා හිටපු අම්මලා කරන්නේ. එන ඒ අයව අමතක කළා දාන්න පුළුවන්. එන ඒ අයව සිහිපත් කළ පින් අනුමෝදන් කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ ගෙදරට ඇවිල්ලා බණ ඇහුවා. වහිනකොට මේරිලා හිටියා. හීතනේ බින්නේ මැසි මදුරුවන්ගේ මේරිලා හිටියා. එහෙනම් මේ ගේ අයිතිකරුවෝකට වකියන්න ඕනේ නැද්ද? එහෙනම් ඊයට මේ පින ලැබෙන්න ඕනේ නැද්ද? එහෙනම් මේ ගේ හදන්න ගඩොලක් ගඩොලක් ගන්න කවුරු හරි ගෙනහලා වැඳලා කරලා සකස් කළාද? මේ පින ඊයට අයිති වෙන්න ඕනේ නැද්ද? එහෙනම් පින් වැඩි ওই විදිහට කොහේ කොහේ හරි ඉන්නවා නම් අභවයේ තැන්වල පිරිස් ඇද ඇදා හේතු හද හදා ඊයට පින් විසඳවන්න ඕනේ, පතුරවන්න ඕනේ. මේ ස්ථානයේ ගඩොලක් ගේන්න, ওই ගඩොල් කපන්න. උදැල්ලක් ගැහුවා නම් කවුරු හරි කෙනෙක්. ඒ කෙනාටත් මේක අයිති, මේ පින අයිති. එහෙනම් එයාව සිහිපත් කරන්න ඕනේ, සිහිපත් කර කර විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ. එක පෙරේතෙක්වත් තියන්න එපා. ඇද ඇද දාන්න උඹල හොඳට බණ ටිකක් අහලා අපිට පින් දෙන්න නැතු යන්නේ යනවා. ඔය සාපේට මේ රට අහු වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒක නිසා පින්වදින ඔබ මොන දින කළා? ඒ පිරිස අමතක කරන්න එපා. ඒ පිරිස දීපත් කළ පින් අනුමෝදන් කරන්න. ආර්යෝ කියන්නේ හොඳට කළගුණ දන්න જાතිය. ඒකයි පින්වදින මේ අද්දවේ අම්මා විතරක් නෙමෙයි. මේක කල්ප ගානක් එහා හිටපු අම්මල සාත්තල පවා සිහිපත් කළා. ඒ අයට පින් අනුමෝදන් කරන්න. මොකද මේ අම්මා කරපු හරියම ඒකට තමයි හරියට තමයි ඒකට අත්බැවෝලි යයිද බම්මල කරන්නේ එන අයව මතක කළා දාන්න පුළුවන් එන අයව සිහිපත් කළා පින් අනුමෝදන් කරන ක්‍රමවේදයක් තියෙනවා මේ ගෙදරට ඇවිල්ලා බණ ඇහුවා වහිනකොට මේරිලා හිටියා හීතලෙන් බින්නේ මැලි මදුරුවන්ගේ මේරිලා හිටියා එහෙනම් මේ ගේ අයිතිකරුවෝකට වා කියන්න ඕනේ නැද්ද එන අයට මේ පින් ලැබෙන්න ඕනේ නැද්ද එහෙනම් මේ ගේ හදන්න gadolan gadolan ගන්න කවුරුහට ගෙන හදලා වැඳලා කරලා සකස් කළා නම් මේ පින් අයට අයිති වෙන්න ඕනේ නැද්ද එනම් පින්වදින ඔය විදිහට කොහේ කොහේ හරි ඉන්නවා නම් අභවයේ තැන්වල පිරිස් ඇද ඇදා හේතු හද හදා ඒ අයට පින් විසඳවන්න ඕනේ පතුරවන්න ඕනේ මේ ස්ථානෙට gadolak ගේන්න ඔය gadol කපන්න උදැල්ලක් ගැහුවා නම් කවුරු හරි කෙනෙක් ඒ කෙනාටත් මේකයි දී මේ පිනයි දී එන අයව සිහිපත් කරන්න ඕනේ සිහිපත් කර කර විසඳවන්න ඕනේ පතුරවන්න ඕනේ එක පෙරේතෙක්වත් තියන්න එපා ඇද ඇද දාන්න මේ ඒ අය ඒ කාන්තේම මේ සද්ධර්මය අවබෝධ කරගනී ඒ අය තුළ අරිහතුන් වහන්සේලා බිහි වෙලා ඊට පස්සේ එක සතෙක්වත් එකම එක සත්වයෙක්වත් සද්ධර්මයේ දේශනා කරන්නා වූ සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් වේ සිහිපත් කරගන්න. ඒ වගේම උන්වහන්සේලා සමග වෙසමින් ඒ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අපවත්වගෙන ඇවිදිලා එදා මාසෙන් අලුයෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා ත්‍රිපිටකයේ ආරක්ෂා උදෙසා තමන්ගේ පණ දෙවරු කරගෙන ඒ ආරක්ෂා සම්පත්තිය සැලසුවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙරෙහි සිවණක් වෙන සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි සීදුර පතුම් දරණ නීතින් ගිහි සිහිපත්රි යාමින් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දීම නීත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා අදින් අනුමත කරන්න. ඒ වගේම පින්වදින මහතෙරු සිහිපත් කරගෙන දස දහසක් ලෝක දාස ඉදලා මේ ස්ථානෙට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමගේ ඉෂ්ඨකාමී දේව දේවතාවන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ වික්ෂි වික්ෂිණී උපාසක උපාසිකා කෙරෙහි සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපෙන් සම්සේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමයන් වහන්සේලා සිහිපත් කරගෙන මුදින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි විදොල් පතුලන්නේ මේ පින් දී පැතිරි යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා වික්ෂි වික්ෂිණී උපාසක උපාසිකා කෙරෙහි සිරහත් කාලයක් ඥාතිද මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ ඥාතිද මිත්‍රාදී විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවත් මේ ත්‍රිවිධ හමුදාව ත්‍රිවිධාවදාවේ මියගිය පිරිසත් ඒ වගේම පොලිසිය පියගේ පිරිසත් ඒ වගේ මේ දරුණු යුද්ධයේදී මියගිය වූ සාමාන්‍ය වැසියන් මිතුරු හෝ හතුරු ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබේ පින් හිඳුනට පතුරවන්නේ ඒ වගේ මේ අද්දේ විතරක් නෙමෙයි මේට කල්පන වේක පැදුරු තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු දුව දරුවෝ වෙච්ච ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත් අවසිනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි තීදුර පතුරවල හැරෙන්න ඒ පින් විහිදී නැතිරි යාවෙන්නේ යම් කිසි අභාව ස්ථානයේ හිඳුනනකින් අසුගේ දේවා ආදරවණ සංඛ්‍යාත ඉන්සන් සිඹලපත්වා කියලා සාදු කිනේට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙර මොහොතක සිහිපත් කරගන්න මේ කල්පන වේක පැදුරු තමන් විසින් අවඩ සාධාරණට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසුලා මැරලා ගිලා අදෝබ මරණව කපනව කොටනවා කියාගෙන ඔබගේ ආර්ය මාර්ගයට බාධා කරනවා ලෞකික ජීවිතයට බාධා කරනවා අන්නේ සිළු දෙනවා සිහිපත් කරගෙන ඔබ සිහිපත් කරගත් අවසීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයන් කෙරෙහි තුන්වතර ඉන්නව පිරිස විශේෂයෙන්ම මේ සද්ධර්ම ප්‍රචාරයේ උදෙසා තමන් විසින් මෙහි සමාධිය හරි හම්බ කර ගන්නා වූ ධනිය යම් කිසි කොටසක් පරිත්‍යාග කරමින් ඒ සද්ධර්ම ප්‍රචාරයේ උදෙසා සම්බුදු ඔබ විසින් රැස්කර ගන්නා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙත් විදුල පතුල හරි නීතින් විහිදී පැතිරී යාමින් ඒ අපි අපි ග්‍රහ පොළු පතුල දෝසම් දෙකාර සිරුණගේ ඉන්ද්‍රු දෝසම් දෙකාරෙන් ගස ඒ වගේ පින්දු දෙන මොහොතක සිහිපත් කරගන්න කටයුතු කළා වූ සීලු දෙනව සිහිපත් කරගන්න. ඒ වගේ මේ ආහාර පාන සඳහා යම් විදි වියදම හියදම දැරුවා වූ සීලු පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සීලු දෙනව සිහිපත් කරගන්න. මේ සෙන්දස් කරගත් අව සීලු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විදුල පද කරන මේ පින් මිහිදී පැතිරී යාමෙන් ඒ අය යම් විදි අභව ස්ථානයේ කිරුණ නම් අසල දේව ආජරාම සංඛ්‍යාත නිවෙන ඉන්සන් සිමුල බත්වා කියලා සාදු කියලා යටත් කින් අනුමෝදන් කරන්න. ඒ වගේ පින් දෙක මොහොතක සිහිපත් කරගන්න අද මේ සම්මේලන පැමිණෙන කොට මේ ස්ථාන භූමින් ගොඩ නැගී නලා ගඩලක් ගඩලක් ගන්න මේ ස්ථාන වලට ගෙනල්ල බැඳලා කළ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි පින්දුවල පතුරුහරි නීතින් මිහිදී පැතිරියාමින් ඒ අත් යම් කිසි අභව ස්ථාන හිඳන නම් එයින් අස මේ දේව ආජරාමන සංඛ්‍යාත වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයත් තින් අනුමෝදන් කරා. එහෙම නම් මේ දින බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා කරත්ව දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත් අය කරගත් ආ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන් ඒ බලමයි මේ මිහිතලයේ තුල ලක්ෂ ගණනින් මහරහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා. ඒ වගේම පින්වදිනේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියන සාදු කියලා පින්වදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.